චිත්තානුපස්සනා වඩන භාවනා යෝගියෙකුට සාමාන්‍ය අමතක වෙන්නේ නැහැ. ඇයි අමතක වෙන්නේ නැත්තේ කියලා ඇහුවාම ඒකට හේතුව තමයි චිත්තානුපස්සනාව කියන්නේම සිහිය. එයාගේ සිත පිළිබඳව ඒ භාවනා යෝගියා හොඳ කල්පනාවෙන් ඉන්නවා. පැහැදිලි සිහියෙන් ඉන්නවා. කොහොමද අමතක වෙන්නේ? එහෙනම් චිත්තානුපස්සනා වඩන භාවනා යෝගියාට යම්කිසි හේතුවක් නිසා, යම්කිසි කරුණක් නිසා අමතක වෙනවා නම් වෙන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. අමතක වෙන්න, අමතක වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන ක්‍රම හයක්. ඒකෙන් පළවෙනි එක තමයි චිත්තානුපස්සනා වඩන භාවනා යෝගියාට ඒ කයේ නිවීම දැනෙන්න පටන් ගන්නවා. ඒ කයේ නිවීම දැනෙනකොට ඒක යා චෛතසිකයක් වශයෙන් දකින්නේ නැහැ. ඒක සියෙන් දකින්න නැතුව ඒක විඳින්න යනවා. මෙන්න මෙතනදී අර කියන කල්පනාව නැතුව යනවා. එහෙම නැත්නම් අමතක වෙන ක්‍රම හයකින් එකක් අතන නිර්මාණය වෙනවා. ඒක ඉබේ වෙන එකක් නෙමෙයි. එයා ගොඩාක් දුරට දැනුවත්ව තමයි හදන්නේ. තමන්ගේ දුර්වලකම. දැන් භාවනා යෝගියෙක් වාඩි වෙලා කයේ නිවීම සියෙන් බලන ඉන්නවා. දැන් ආනාපාන සතිය වඩන්නේ, වේදනානුපස්සනාව වේදනාව දැනීම බලන්නේ, ධර්ම කාරණා ගවේෂණය කරන්නේ. මේ වගේ එකක් නේ. දැන් නිවීම දිහා බලන ඉන්නවා කියන චිත්තානුපස්සනාව සිත දිහා බලන ඉන්නවා. මේම බලන ඉන්නකොට පුදුමාකාර විවේකයක් වෙනයි. පොඩ පොඩ සිත නිවෙනකොට සෑල්ලු විවේකේ වැඩි. දැන් මේ නිවීම බලන්න ඕනේ මොනවදින්ද? නිවීමක් වශයෙන් බලන්න ඕනේ. නිවීමක් වශයෙන් බලනොයි කියලා කියන්නේ භාවනා යෝගිය චිත්තානුපස්සනාව අරියට වඩනවා. එයා නිවීමක් වශයෙන් බලන්නේ නැතුව අර නිවීමෙන් ඇති වෙන සුවය ඒක විඳින්න ගන්නවා. ඕම් වැරදිච්ච තැන. ඒ සුවේ විඳින්න ගත්ත ගමන් අර කාමතක වෙලා යනවා. පස්සේ චෝදනාවක් ඇදෙනවා මේ චිත්තානුපස්සනාව වඩනකොට සියෙන් ඉන්නකොට අමතක වෙනවා. ඇත්තටම අමතක වුණාද නැහැ. භාවනාව නොදැනුවත්ව කැඩුනා. අරමුණ වෙනස් වුණා. අපි වඩන භාවනාව එමනත් අපි වඩන කමඨාන පිළිබඳව තිබිච්ච අවබෝධය අත්හැරුණා. ඒ නිසා ඇතිවෙච්ච අතුරු ප්‍රශ්නයක් ඒක. තවත් තැනක් තියෙන අමතක වෙන. ඒක තමයි අපි නිවීම මත සිත පීඨවල සීය පවත්තන භාවනා යෝගියා නිවීම නේද බලන්න ඕනේ. අසෙන් ගන්න තොරතුරු, කනෙන් ගන්න තොරතුරු, නාසෙන් ගන්න තොරතුරු, දිවෙන් ගන්න තොරතුරු, උලන් වදිනවා, සීතල දැනෙනවා, රස්නේ දැනෙනවා, දාඩිය දානවා, වේසක් මාංශයක් තේට්ටුවක් දැනෙනවා, මේ කියන ස්පර්ශය. නාන ප්‍රකාර සිතිවිලි ස්පර්ශ වෙනවා. චෛතසික 121ක් එහෙම නැත්නම් චෛතසික 53ක් කියලා ඕනතරම් චෛතසික ස්පර්ශ වෙනවා. සිතෙන් ආවත්, ඇසෙන් ආවත්, කනෙන් ආවත්, ගන්ධෙන් ආවත්, රසෙන් ආවත්. දැන් මේ ඉන්නේ සිතිවිලිනේ. ඒ සිතිවිලි වල නිවීම දැක්කොත් ප්‍රශ්නයක් නැහැ. එයා මේක සිතේ ප්‍රශ්නේ වෙනමම ගන්නවා, ඇසේ ප්‍රශ්නේ වෙනමම ගන්නවා, කනේ ප්‍රශ්නේ වෙනමම ගන්නවා, ගන්ධේ රසේ ප්‍රශ්නේ වෙන වෙනම ගත්තාම සිතට එක මොහොතක ඉන්න පුළුවන් එක අරමුණක්. දැන් එයා අරමුණු හයක් ගත්තා. එකක හිටියා, පාක ගියා. දැන් මොකද උනේ? සිත වෙනස් වුණා. කෙටියෙන් කියනවා නම් අමතක වුණා. කමඨානේ අරමුණ අමතක වුණා. දැන් මේක දෙවෙනි ප්‍රශ්නේ. පළවෙනි එක මොකද්ද? භාවනා යෝගියා චිත්තානුපස්සනා වඩන කෙනා සිතේ නිවීම මත සිත පීඨවල ඉන්නකොට එයා සිතේ නිවීම දකින්න ඕනේ. එයා ඒ නිවීම විඳින්න යනවා. විඳින්න ගියාම ඒකේ සුවය එයාට පොඩ පොඩ සිතට ආක්‍රමණය වෙලා අර සුවයට සිත වාල් වෙනවා. ඒ ස්පර්ශයට වාල් වෙනවා. වෙච්ච ගම අරක අමතක වෙලා යනවා. පළවෙනි තැන. නිවීම විඳින්න යන හැම මොහොතෙම අමතක වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ භාවනාව අරමුණෙන් බැහැරව යනවා. භාවනාව හත්තරෙනවා. කමටහන අමතක වෙනවා. දෙවෙනි එක තමයි සිතකට ඉන්න පුළුවන් එක මොහොතේ එක අරමුණක්නේ. දැන් මේ අරමුණ තියෙනවද නැද්ද? තියෙනවා. ඒකනේ දීලා තින්නේ. චිත්තානුපස්සනාව මම වඩනවා, සියෙන් ඉන්නවා, දැන් ඒ අරමුණ ඇති. නමුත් අපි මේක වඩනකොට සිතේ නිවීම, ඇසේ නිවීම, කනේ නිවීම කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් නිවැරදි දැක්ම තුලින් සිත නිවනවා. නිවැරදි ඇසීම තුලින් සිත නිවනවා. නිවැරදි ගන්ධය තුලින් සිත නිවනවා. නිවැරදි රසය තුලින් සිත නිවෙනවා. නිවැරදි ස්පර්ශය තුලින් නිවනවා. නිවැරදි චේතනාව සම්මා සතිය තුලින් සිත නිවනවා. සම්මා සමාධිය තුලින් සිත නිවනවා. දැන් මේකේ ඉන්න ක්‍රමවේදයට ආත්මසින වෙනස් එකක් වෙනවා. මොකද්ද වෙලා තින්නේ? අර එක එක ආයතන වලින් නිවන්න ගත්ත නිසා අර හරමුණෙන් සිත වෙනස් වෙලා මේ ආයතන වල රැඳෙන්න ගිය නිසා අරට අමතකුණා. මේක දෙවෙනි තැන. තුන්වෙනි තැන තමයි භාවනා යෝගියා චිත්තානුපස්සනාවෙන් 100ෙන් ඉන්නවා. ටික වෙලාවක් යනකොට අර 100ෙන් හිටියයි කියලා එකක් දැනුණා නේද? ඒක උපාදානය කරගන්නවා. ඒක දැඩි ලෙස අල්ලාගෙන ඒක ඉන්නවා. ඇත්තටම ඒක දැන් දැනිච්ච එකක් නෙමෙයි. විනාඩි 15කට කලින් දැනිච්ච එකක්. එයා හිතනවා ඒක තමයි දැන් තියෙන්නේ. ඒ මානසික සුවේ තමයි දැන් පවතින්නේ වර්තමානයේ කියලා අර පරණ මතකය වර්තමාන මතකයක් වශයෙන් උපාදානය කරගෙන අතීතයේ රැඳෙනවා. මෙතනත් එයාට අමතක වුණා. සිත ගියා. එහෙනම් මට පැන් එකක් ලැබෙනවා. දැන් ඒකම සන්තෝෂයෙන් වළඳනවා. වළඳුවාම අර පැන් එක වළඳනකොට පිපාසයේ සංසිඳනකොට සුවයක් දැනුණා නේද? ඒක දැනෙන්නේ වළඳනකොටද? වළඳලා පැය පාකට පස්සේද? වළඳනකොට. පැන් වළඳනකොට ඒ පිපාසයේ සංසිඳනකොට පුදුමාකාර සෑල්ලුවක් දැනෙනවා. ඒක ඒ මොහොතේ විතරනේ දැනෙන්න පුළුවන්. හැබැයි සෑල්ලුව දැක්කාම මම හිතනවා නිතරම මේ සුවේ දැනෙනවා මට කියලා. පැන් වළඳලා පැය දෙක තුනකට පස්සේ පැන් වළඳනවාය ඒ සුවේ දැනෙනවාය කියලා කිව්වාම දැන් මම ඉන්නේ වර්තමානයේ තුල පැන් පිපාසයේ සංසිඳෙන සුවේ තුලද එහෙම නැත්නම් පැය තුනකට කලින් වළඳනකොට තිබිච්ච සුවේද කියලා ඇහුවොත් පැය තුනකට කලින් වළඳන සුවේ. දැන් එයාගේ සිත කොයිද පිටලා තියෙන්නේ? අතීතයේ පිටලා. මෙන්න තුන්වෙනි තැන වරදින තැන. එයා නොදැනුවත්ව අතීතයේ රැඳිලා අතීතය තුල නඩත්තු වෙන. එයා දන්නේ නැහැ. එයා හිතන්නේ මේ වර්තමානේ ඉන්නවයි කියලා. හැබැයි ඇත්තටම දැන් අර නිවීමක් දැනුණානේ. කයේ නිවීම තුල එයා ඉටියන්නේ චිත්තානුපස්සනාව තුල යම්කිසි නිවීමක් අටගත්තනේ. ඒ නිවීම දැන් නැහැ. ඒක තිබුණේ විනාඩි 15කට පය භාගයට කලින්. අර පය භාගයට කලින් තිබිච්ච නිවීම දැනුත් තියෙනවාය කියන සංකල්පේ ඉන්නවා එයා. දෘෂ්ටියක් අදාගෙන එයා දන්නේ නැතුව එයා තුල එකක් නඩත්තු වෙනවා. එයා ඉන්නේ අතීතේ. වැරදුනා. තවත් අමතක වෙන තැනක් තමයි භාවනා යෝගියා භාවනාවේ ඉන්නකොට චිත්තානුපස්සනාව තුල ඉන්නකොට දැන් නිවේයි. දැන් නිවේයි. දැන් නම් තව ටික වෙලාවකින් නිවේයි. තව ටිකෙන් නිවේයි. මේක තවත් දියුණු වුණොත් තවත් සිත සංසුන් වුණොත් තවත් නිවේයි කියලා එයා හිතනවා නිවීම පිළිබඳව. නිවීම හිතන එකක්ද? තියෙන නිවීම දැනගන්න එකක්ද? තියෙන නිවීම දැනගන්න එකක්. කොයි පොතේවත් කියලා නැ නිවීමක් බලාපොරොත්තු වෙන්න ඉන්න කියලා. කොයි පොතේවත් කියලා නැ අනාගතයේ එන නිවීම දිහා බලාගෙන ඉන්න කියලා. පවතින නිවීම තුල හින්න ඕනේ. වර්තමාන මොහොත තුල ඉන්න නිබුදුවරු කමටහන් දීලා තින්නේ. හැම තථාගතයන් වහන්සේලාගේම දේශනා තුල තින්නේ මහණෙනි වර්තමාන මොහොත තුල 100ෙන් ඉන්න. අනිත් බුද්ධ ශාසනවලත් ඕක තමයි කියලා තින්නේ. අපේ ගෞතම තථාගතයන් වහන්සේත් ඕකනේ කිව්වේ. දැන් මම ඉන්නේ කොතනද? සම්පූර්ණ දේශනාවෙන් පිට ගිහිල්ලානේ. දැන් නිවේයි, තව ටිකෙන් නිවේයි, ඕම හිටියාම පය භාගයකට පස්සේ නිවීම ඇති වෙයි කියලා මම එන්න තින නිවීමට ගිහින්. ඒ කියන්නේ අතීතයේ රැඳිලා. මම අතීතයේ ඉන්නවා නම් වර්තමානයේ තියෙන නිවීම මට දැනෙන්නේ නැහැ. අතීතයේ තියෙන එක කන්නේ නැහැ. ලැබෙන්න තියෙන එක බලාගෙන ඉන්නවා. අතීතයේ තියෙන එක පිළුණු වෙනවා. ඇයි? ලැබිච්ච එක කන්නේ නැහැ. ලැබෙන්න තියෙන එක කල්පනා කරගෙන ඉන්නවා. ඕම එකක් වෙනවා. ඔතනත් අමතක වෙනවා. ඇයි? එයා දැන් තියෙන නිවීම මත හිටියාම තමයිලු ඒ 100 එයාත් එක්ක පවතින්නේ. 100ම එයා බවටපත් වෙන්නේ. එයා එතන ඉන්නේ. එයා ඉන්නේ ආපු නැති 100ක්. ලැබිච්ච නැති 100ක් දැනගත්තේ නැති 100ක් බලාපොරොත්තුෙන් ඉන්නකොට වර්තමානයේ ඉන්නේ නැති නිසා එයාතුලේ නිවීම අටගන්න සිත විසිරලා යනවා. අතරවෙනි තැන. තවත් තැනක් තියෙනවා මේ සිත අමතක වෙලා විසිරලා යන තැන. ඒකත් විශේෂ තැන. ගුණා ප්‍රඥාවන්තයන්තුල ඒක අහුවෙන්නේ. භාවනා යෝගී චිත්තානුපස්සනාව තුළ ඉන්නකොට සිතේ නිවීම ඒකාකාරව පවතිනවද? පවතින්නේ නැහැ. ඇයි? පෘථිවිය භ්‍රමණය වෙන නිසා සෙනෙහක් පාස හැමදේම අනිත්‍ය හරහා යන නිසා හැම මොහොතම මේ නිවීම වෙනස් වෙනවා. මේ නිවීමත් වෙනස් වෙන එකක් කියන එක 100ෙන් දැක්කොත් අන්න එයාට විතරලු මේකෙන් ජය ගන්න පුළුවන්. එයා හිතනවා දැන් දැවිච්චෙන් මේ නිවීම එමම තියෙනවා. වෙනස් වෙන්න නැතුව පවතිනවා කියනකොට මුළු ලෝකෙම වෙනස් වෙලා. එයා වෙනස් වෙලා නැහැ. අර උපාසක මාත්‍යෙක් ඇවිල්ලා කියනවා තරුණ ළමෙක් ස්වාමීන් වහන්සේ පාර යනකොට කවුරුත් මාව බලන්නේ නැහැ. හැබැයි මුළු ලෝකෙම මා දිහා බලනවා වගේ මට හැඟෙනවා. මොකද ඒකට හේතුව? ඒ කියන්නේ යාට වටිනාකම වැඩියෙන් දීලා. එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්, ඒ අධ්‍යාපන වැඩි කෙනෙක්, වත්කම් තියෙන කෙනෙක්. එහෙම යාතුල මාන්නිය වැඩි. කපුටෙක් වතයාදී ආ බලන්නේ. අපේ මුළු ලෝකෙම කටියාදී ආ බලනවා වගේ යාට දැනෙනවා. ඔන්න ওই ප්‍රශ්නෙම තමයි මේකත්. තප්පරෙන් තප්පරයට වෙනස් වෙන මේ නිවීම, හැම චිත්ත වීතියකින්ම වෙනස් වෙන නිවීම, හැම ශබ්දයකින්ම වෙනස් වෙන නිවීම, හැම දර්ශනයකින්ම වෙනස් වෙන නිවීම, හැම ඉරියව්වක් තුලින්ම, හැම ඇඟීමක් තුලින්ම වෙනස් වෙන නිවීම, වෙනස් වෙලා නැහැ එම පවතිනවායි කියලා මම එකක් හිතාන ඉන්නවා. ඒ නිවීම පවා වෙනස් වෙමින් පවතිනවා. ඒ වර්තමානයේ ඒ වෙනස් වීම වලට අලුත් කරන්නේ. එතන මෝහයක් පවතිනවා. මෝහයක් නඩත්තු කරන, මෝහයක් තුල රැඳිලා ඉන්නවා. ඔන්න හොතනත් අමතක වෙනවා. ටිකක් වෙලා යනකොට කොන්දේ හමාරුවක් දැනෙනවා. දැන් කොන්දේ හමාරුව එකපාරටවද නැහැ, ටික ටිකනේ වැඩි උනේ. එතකොට අමාරුව වැඩි වෙනකොට දැනුනයි කියලා කියන්නේ ටික ටික වැඩි වෙනකොට දැනුන්නේ නැහැ කියන එකනේ. එතකොට ඒක කොහෙද ඉඳලා තින්නේ? මෝහය තුල ඉඳලා. හරියට වර්තමාන තුල මේ නිවීම වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා කියලා හරියට 100ක් දැක්කනම් වෙනස් වෙනකොටම දෙන්නේ අයි වෙනස්නේ. කොන්දේ පොඩි කැක්කුමක් එනවා, ඒකත් එක්ක අර නිවීම සුවේ ටිකක් වෙනස් වෙනවා. දැන් කැක්කුම ටිකක් වැඩි වුණා, තව ටිකක් අර නිවීම වෙනස් වුණා. කකුල ටිකක් ඉරි වැටිගෙන එනවා, ඒකත් එක්ක තවත් දැන් මේක දකින්නවා යා. සම්පූර්ණ වේදනාව වෙනකොට යා දන්නවා පියවර කීපයකින් ආවේ, ක්‍රමානුකූල ආවේ, විනාඩි 20ක් ගියා, මෙන්න මේ වේදනාව මෙච්චර දැනෙන්න, මේක ආවේ හැම විනාඩියකම පොඩ පොඩ, මේක දන්නවා යා. චිත්තානුපස්සනා වඩන භාවනා යෝගියාට සතර සටිපට්ඨානෙම වැඩෙනවා. චිත්තානුපස්සනා වඩන භාවනා යෝගියා සතර සටිපට්ඨානිය තමයි වඩන්නේ. චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි වඩන්නේ. එහෙනම් මේක නිතර නිතර වෙනස් වෙනවා කියන එක දකිනකොට, ඒ නිතර නිතර වෙනස් වෙන නිසා මේ නිවීමත් වෙනස් වෙමින් පවතිනවා කියන එක පිළිබඳව 100න් ඉටියොත් අර වර්තමානයේ අරක අමතක වෙන්නේ නැහැ. එමු නැත්නම් අමතක නැයි මෝහයක් නඩත්තු වෙනවා. මේක පස්වෙනි තැන. හයවෙනි තැන තමයි ඒ නිවීම තුල, ඒ නිවීමේ ක්‍රියාකාරීත්වය දකින්නේ නැත්නම්, නිවීමේ ක්‍රියාවලිය හරියට දකින්නේ නැත්නම් සිත වෙනස් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කළා භාවනා යෝගියා භාවනාවේ ඉන්නවා. භාවනා යෝගියා භාවනාවේ ඉන්නකොට එයා සිතේ නිවීම දිහා බලාගෙන ඉන්නවා, චිත්තානුපස්සනාව. ඒ නිවීම පොඩ පොඩ වෙනස් වෙනවනේ. වෙනස් වෙන හැම මොහොතක් ගහන්නේ අර නිවීමේ ධාරිතාව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම මොහොතක් ගානේ ඒකට හේතුවත් යට දැනෙනවනේ. රිදෙනවා, රිදෙන නිසා නිවීම වෙනස් වෙනවා. එතකොට දැන් භාවනා යෝගිය මොනවද කරන්න ඕනේ? අර චිත්තානුපස්සනාව. ඒ වැඩපු නිවීම චිත්තානුපස්සනාවෙන් ගෙනාවා වේදනානුපස්සනාවට, වේදනානුපස්සනාවෙන් ඉඳලා නිවීම දකිනවා. අපට ඕන විදිහට පဋාණේ වෙනස් කරන්න ඉබේ වෙනස් වෙන පဋාණේට ඕන විදිහට අපි හැඩගැයෙනවා. පාර කදාගෙන යන්නේ, ඇදිලා තියෙන පාරට ඇදගැයෙනවා. ගස් ඇටිලා පාත් වෙලා යනවා. මඩ ඉමින්සරේ පැත්තකින් ගල් වලින් තියලා එයා පැත්තට යනවා. අපි ඒව කාපට් දාලා පාරවල් අදන්ඩ යන්නේ. මෙන්න මෙතන භාවනා යෝගිය තමන්ට ඕන විදිහට කමඨාන හදා ගන්නකොට, තමන්ට ඕන විදිහට ඒක වෙනස් කරනකොට, වෙනස් නොවි තමන්ට කැමති විදිහට ඒක නඩත්තු කරනකොට වැරදුනා. වැරදුනා. එතන සිත වෙනස් වුණා, අමතක වුණා. ඇයි එහෙම වෙනස් වෙන්න ගියාම එතන පුද්ගලයෙක් ඇදිලා එතන පීඩනයක් අට ගන්නවා. දැන් එයා වෑයම් කරනවා. එයා නඩත්තු කරනවා. කමඨාන නඩත්තු කරනවා. කමඨාන පරිපාලනය කරනවා. කමඨාන පරිපාලනය කරන්න බෑ, ඒක විශ්වීය කතන්දරයක් ඒක. අවබෝධය පරිපාලනය කරන්න බෑ, ඒක විශ්වීය කතාවක්. එහෙනම් අපට වැටහෙන දේ දැනගන්න පුළුවන්. වැටෙහෙන්න එන දේ අපට ඕන දේ වෙනස් කරන්න බෑ. ඒක බුද්ධ විෂයක්. ඒක බුදුහාඳුරන්ටල පුළුවන්. ආවට පස්සේ දැනගන්න විතරයි අපට පුළුවන්. එහෙනම් අපේ සීමාව දැනගෙන ඒ සීමාව තුල එක කටයුතු කරන්න ඕනේ. එහෙනම් කොහමද මේ අයවෙන්නේ තන අපි දැනගන්නේ? කමඨාන වඩන භාවනා යෝගියා කමඨාන තුල ඇතිවෙන සෑම අනිත්‍ය වෙනසක්ම දැකලා ඒකට ඕන විදිහට කමඨාන වෙනස් වෙනවා. 100න් ඉන්නවා. 100 නිවීම දිහා බලාගෙන ඉන්නවා. කැක්කුමක් එනවා. කැක්කුමට අනුව නිවීම බලනවා. ඇයි? කැක්කුම දැනෙද්දි අර නිවීම දකින්න බෑ. ඇයි? මේක වෙනස් වෙලා. දැන් පවතින්නේ කැක්කුම වේදනානුපස්සනාව දැන් වැඩෙනවා. වේදනානුපස්සනාවට අනුව නිවීම බලනවා. ටිකක් වෙලා යනකොට වේදනාව හරියනවා. ඉරියව් වෙනස් කරනකොට කකුල් දිග හරිනකොට ඒක වෙනස් වෙනවා. වෙනස් වුණාම දැන් කය සාමාන්‍ය තත්ත්වයෙන් තියෙනවා. දැන් කයේ ක්‍රියාකාරීත්වයට අනුව, කයේ විවේකයට අනුව නිවීමක් දැනෙනවා. කායානුපස්සනාවට අනුව වඩනවා. අපි එක ඉරියව්වක පීචලා හිටියාම ඒ ඉරියව් තුළ විඩාවක් ඇති වුණා. කකුල් නවල හිටියාම රිදුනා. කොන්ද කෙලින් තිබුණාම රිදුනා. එක ඉරියව්වක පීචලා හිටියාම වේදනාවක් ඇති වෙන, ස්පර්ශයක් ඇති වෙනවා. පීචා හිටියත් ස්පර්ශයක් ඇති වෙනවා. වැයම් කෙරුවත් ස්පර්ශයක් ඇති වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය දක්වාම දැන් ධම්මානුපස්සනාවට, ධම්මානුපස්සනාවට අනුව තියෙන නිවීම දකිනවා. දැන් මේම සිතිවිලි එනකොට නෑ නෑ මම නිවීම විතරයි දකින්නේ කිව්වම දැන් කම්පා වෙනවද නැද්ද සිත? ඇයි අරව එනවා එන්න දෙන්නේ. දැන් වෑයම් කරලා පොර බදලා අර නවත්තන්න හදනවා නැවතෙන්නේ. චිත්ත වීති නවත්තන්න බෑ. එනවමයි. ගලාගෙන එනවමයි. ඇයි අපි චිත්ත වීති නවත්තන්න තරම් දක්ෂ වෙලා නැහැ. සිතේ භ්‍රමණ වේගය අඩු කරන්න අපි ධ්‍යාන වඩලා නැහැ. අපිට ඒව අවබෝධ වෙලා නැහැ. නිරෝධ සමාපත්තියට ආවේ නැත්තම් කෙලස් තියෙනවා. එහෙනම් සිතිවිලි එනවා තමයි. එහෙනම් ඒ ගවේෂණාත්මක එනකොට ඒක ධම්මානුපස්සනාවෙන් නිවිනවා. දැන් කොමරි නිවීම දේශනේ බලන්න ඕනේ. නිවීම දේශනේ දැන් බලන්නේ කමඨාන වෙනස් කළේ නැහනේ. කමඨානේ ස්වභාවය වෙනස් කරයි වැඩෙන්න පාන එක කොමරි. තාච්චියට දැම්මත්, ඇතිලියකට දැම්මත්, මුට්ටියකට දැම්මනම්. තාච්චියකට දැම්මත්, ඇතිලියකට දැම්මත්, මුට්ටියට දැම්මත් අපිට අවශ්‍ය ආප්ප හැදෙනවා නම්, පිට්ටු හැදෙනවා නම්, ඉදියාප්ප හැදෙනවා නම් ප්‍රශ්නයක් තියනවාද? නෑ. භාජනේ ප්‍රශ්නයක් නෑ. අපිට අවශ්‍ය දේ හැදෙනවනේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් අපි කායානුපස්සනාවට අනුව නිවීම දැක්කත්, වේදනානුපස්සනාවට අනුව නිවීම දැක්කත්, ධම්මානුපස්සනාවට අනුව දැක්කත්, චිත්තානුපස්සනාවට අනුව දැක්කත් නිවීම නම් දකින්නේ. ඒ තුලින් සිත නම් නිවෙන්නේ. සතර සතිපට්ඨානේ නම් වැඩෙන්නේ. දැන් අපිට තියෙන ගැටලුව මොකද්ද? කිසිම ගැටලුවක් නෑ. මෙන්න මේක නිවැරදිව දකින්න ඕනේ. මේක තමයි අයවෙන තැන වැරදෙන එක. මේ වැරදෙන තැන් ටික නිවැරදි කරොත් ආයි වැරදෙන්න පුළුවන්. බෑ. ඊට වඩා වැරදෙන තැන මට හවු වෙලා නැහැ. අවුනත් අපි එකට විසඳුම කොහෙන්ද? වැරදෙන තැන හයක් අපට හවු වෙලා තියෙනවා. ඒ ආයතම විසඳුම් අපි හොයාගෙන තියෙනවා. එහෙනම් එතනින් එහාට වැරදෙන්න තැනක් නැහැ. එහෙනම් ඇයි අමතක වෙන්නේ? ඇයි මේ සිත නිවීමෙන් බැහැරව යන්නේ? ඇයි කමඨාණයෙන් පිට යන්නේ? ඇයි නිවීම මාතුල කැළඹෙන්නේ? ඒ නිවීම නැති වෙන්නේ මෙන්න මේ කාරණා හය නිසා. හැම මොහොතක් ගානේ භාවනා වඩනකොට භාවනාව තුළ පවතින ක්‍රියාකාරීත්වය විතරම නිවීමට එක යන්න ඕනේ. නිවීම හරහා ගමන් කරන්න ඕනේ. නිවීම හරහා කමඨාන යන්නේ නැත්නම් කමඨාන මොකද්ද? වැරදිලා. වතුර වළඳනවා තිබා යන්න. ඒ කියන්නේ එක්කෝ කටට වක් කරන්නේ පිටට යනවා. එහෙම නැත්නම් වතුර නැහැ. එක්කෝ වතුර නැ නැත්නම් වතුර පෙවෙන්නේ නැ. දෙකෙන් එකක් නේ. වතුර තිබුණා නම් පෙවෙනවා නම් ඇයි නිවි මේ නිමු නැත්තේ? පිපාසය සංසිඳුන්නේ නැත්තේ? එහෙනම් වතුර බීලත් බොන ගමනුත් පිපාසය සංසිඳෙන්නේ නැහැ කියලා කියන්නේ එක්කෝ වතුර පෙවෙන්නේ නැත්නම් භාජනයේ වතුර නැහැ. කමඨාන වඩනකොට කමඨාන තුලින් නිවෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකෙන් මාර්ගේ වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ එක්කෝ කමඨාන වැරදිලා එහෙම නැත්නම් කමඨාන නැවතිලා. වැරදුනත් නිවීම ඇති වෙන්නේ නැහැ. නැවතුනත් නිවීම ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්නේ පැහැදිලිද? නිවැරදිව වඩන්න ඕනේ. නිතරම ඒක ගවේෂණය කරන්න, ඒකේ තියෙන අඩුපාඩු දකින්න ඕනේ. නිතරම කමඨාන තුල නිවීම ඇති වෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. වෙන මොනවද අපට වැඩ තියෙන්නේ? අපට පොල් කඩන්න යන්න තියනවද? වැව් වල මේ පස් අරන් දාලා වැව හරන්න තියනවද? මුකුත් නෑ අපට. වේල් වලට මේ ගිහලා ලියදු බඳින්න තියනවද? මුකුත් නෑ. අපට තියෙන පින්දපාතේ කලා දාහන වැළඳුවා පව්වෙනි දවුදේ පින්ඩපාති යනකම් ඕක හදන්න ඕනේ. කෙලෙස් හදන්න ඕනේ, නිවැරදි කරන්න ඕනේ. කෙලෙස් දුරු කරන්න ඕනේ, ගුණධර්ම වඩන්න ඕනේ. උදේ ඉඳලා රෑ වෙනකම් සැතපෙනකම්ම මාර්ගයේ ගවේෂණය කරනවා, නිවැරදි කරනවා, කමඨාන තුල ඉන්නවා. දවසක් සම්පූර්ණ වෙනකොට සැතපෙන්න යනකොට බිමට ඔළුව තියෙනකොට අපේ හදවතට දැනෙන්න ඕනේ හදන ඇති යාන්තම් ගුණධර්ම පාක් වැඩුවා. අද ඇති අද සෑහෙන කමඨාන තුල එක ඉරියව්වක හිටියා. ඊයට වඩා අද කෙලෙස් සිටිවිලි අඩුයි. ඊයට වඩා මගේ සිත සෑහලුයි. මෙන්න මේ තෘප්තිය තිබුණොත් තමයිලු ඒ තාපසයට අවසර තියන්නේ සතපෙන්න. නැත්නම් එයා එළිය වැටෙනකන් හැරිලා ඉන්න ඕනේ. අර ගත්ත පින්ඩපාතේට යන්නේ නැයයි. යුතුයකම් කෙරිලා නැහැ. එයාගේ මිනිසත් භවයට එයා යුතුයකම් කරන්න අපෝසත් වුණා. එයාතුල දෝෂයක් තියෙනවා. ඔළුව තියෙනකොට පුදුමාකාර සෑල්ලුවක් දැන අපිට ඒ සෑල්ලුව දැමුණා ඒ කාලේ පුංචි කාලේ. අද දවසේ මම මේක කළා. අද දවසේ මම මේ විදිහට හිටියා. ඊට වඩා අද මම ගොඩාක් සතුටින් ඉන්නවා. ඉඳා ගන්න. එතකොට තමයිලු ඒ සිතට ඒ සුවේ ලැබෙන්නේ. මිනිස්සු මට පින්ඩපාතේ දුන්නේ මගේ කය හදන්න නෙමෙයිනේ. හයම පුරුෂයෙක් වෙලා සද්දන්ත 6-4 ආම්දුරමක් වෙන්න කියලා කවුරු පින්ඩපාතේ දෙනවද? හයම පුරුෂයෙක් වෙන්න කවුරු පින්ඩපාතේ දෙන්නේ? ආයම පුරුෂයෝ පින්ඩපාත යන්නේත් නෑ. භික්ෂුවකට තාපසයකට මිනිස්සු තමන්ට කණ්ඩ තිනක දීලා දෝත් මුදිනෙන් අද්දෙක ඔසවාගෙන සාදු සාදු කියලා වැඳලා පූජා කරන්නේ. අනේ තව රාතේක් මේ ශාසනයට බී වෙන්නේ නැද්ද? මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ නැද්ද? මේ උත්තමයා සසර දුකෙන් එතර වෙන්නේ නැද්ද කියන අදහසෙන්නේ. ඒතර ඒගොල්ල පින්ඩපාත දුන්නේ මොකටද? අපේ සංසාර විමුක්තිය පිණිස. අපි ඒකට ආයෝජනය කළේ නෑනේ. වරන්දල කුටියේ වාඩි වෙලා එක එක ඒවා කල්පනා කරමින් තම අර දාහනට ණයයිනේ. ඒකල දුන්නේ එක වෙන එකකට අපි කරලා තින වෙන එකක්. ඒක වළඳලා හොඳට ශක්තිමත් වෙලා කල්පනා කරනවා අර වෙල කොහමද මේ අත්අඩංගුවට ගන්නේ? අර කට්ටියගෙන් ආධාර එකතු කරලා ඉදමක් අරගෙන අපි මේ විදිහට සේනාස නෑ එහෙම නෙමෙයි මේ විදිහට. ද ඕවා කල්පනා කරන දේ කට්ටිය දාහනේ දුන්නේ නෑ. ඒ කට්ටිය තමන්ගේ දරුවන්ට තමන්ගේ පැවැත්මට තිබිච්ච දේ වියදම් කරලා අපට දාහනේ දුන්නේ. සසරෙන් එතර වෙන්න රාත් වෙන්න පිරිනිවන් පාන්න කියන අදහසයි. එහෙනම් ඒක කළොත් විතරයි අපට අවසර තියෙන්නේ සතපෙන්න. යුතුකම කළා. ඒ සාසනේ වගකීම ඉටු කළා. ඒ ආත්ම තෘප්තිය අපට ලැබෙන්නේ එතකොටයි. දවස ගන්න නිවැරදි කරන්න ඕනේ. හැම මොහොතක් ගන්න නිවැරදි වෙන්න ඕනේ. තාපසේක වශයෙන් මම නිතරම 100ෙන් ඉන්න ඕනේ. මට වගකීමක් තියෙනවා. ඇයි? සාසනේ හැම පැය 24 ගානේ මම මගේ තපස් ජීවිතේට මොනවා හරි එකක් කරන්න ඕනේ. එක ගුණයක් දනවා එක අඩුවක් නිවැරදි කරනවා ඊයට වඩා එක විනයක් අලුතෙන් දැනගන්නවා ඊයේ කැඩිච්ච සිල් වලින් මොනවා හරි එක සීලයක් අද කැඩෙන්නේ නැතුව පරිස්සම් කරනවා ඒ සීලයට අනුව ජීවත් වෙනවා දවස ගානේ මම පිරිසිදු වෙනවා දවස ගානේ ඊයට වඩා අද මම වැඩිපුර බුදුන් සරණ යනවා ඊයට වඩා මගේ තපස් ජීවිතය තවත් පීවරකින් ගිහලට ගිහිල්ලා මම අද ටිකක් වෙනස් වෙලා මෙන්න මේ විදිහට ඒ වඩනවා නම් අර දානෙට සම්පූර්ණම ණය ගෙවලා ඉවරයි නයිට නෙමෙයි වළඳලා තියෙන්නේ පිනට වළඳලා තියෙන්නේ ඒක වඩන්නේ නැත්නම් ඒ ಗುಣ වලින් එයා පරිපූර්ණ වෙන්නේ නැත්නම් එයා පිනට වළඳලා නැහැ ණයට වළඳලා තියෙන්නේ ඒකාන්ත වශයෙන්ම මෙතනම කොතන හරි තැනක ඉපදිලා ඒ කට්ටියට බත්තු යලා දෙන්න ඕනේ ණයට ගත්ත කට්ටිය දැන් කනවා පස්සේ උයලා ඒ කට්ටියට දෙනවා ඒ කට්ටිය පිනට ගත්තොත් ඒ කට්ටිය සසරෙන් එතර වෙනවා ණයට ගත්තොත් ඒ කට්ටිය උයනවා අපි ගිහිල්ලා ගන්නවා ඊට පස්සේ අපි පිනට ගත්තොත් අපි සතරෙන් එතර වෙනවා ණයට ගත්තොත් අපි හුයනවා ඒ කට්ටිය ගන්නවා කොහමද ඒ ගන්න දෙනවා දන්වැල් පුරුක් කැදෙන විදිහ මේක කැඩෙන්න නම් අපි ගන්න ඕනේ පිනට ගන්න නම් ගන්නකොට මේකේ ණය ගෙවන්න ඕනේ ಗುಣධර්ම වඩලා ගෙවන්නේ කෙලෙස් නිරෝධ කරලා ගෙවන්නේ ශාසනය තුල සිල්වත් ජීවත් වෙලා ඒක ගෙවන්නේ එතකොට ඒ කට්ටියට ඇවිල්ලා කියන්න බෑ ස්වාමිනේ ගිය භවයේ මම බත් දුන්නා පාන් කැල්ලක් දුන්නා ඔබ වහන්සේට මිදියටයක් දුන්නා මිදිගෙඩියක් දුන්නා ඔබ වහන්සේට ඒක දෙන්න කියලා ඉල්ලන්න බෑයි අපි aran තින්නේ පිනට ණයට නෙමෙයි ණයට ගත්තා නම් අපි දෙනවා ණයට aran නෑ ඒ නිසා කවුරුත් අපෙන් අල්ල ඉල්ලන්නේ නෑ අපි ඒගොල්ලන්ට බත්තු යන්නෙත් නෑ නිදාස් සසරේ නිදාස් හැම මොහොතෙම මේක මෙනේ කරන්න ඕනේ හැම මොහොතෙම 100න් ඉන්න ඕනේ මම මේ ගන්නේ ණයටද පිනටද අද දවසේ මගේ තපස් ජීවිතය මම මොනවද වැඩුවේ ගෞතම බුදුන්ගේ සරණ ගිහිල්ලා හද දවසට මම මොනවද කරගත්තේ මගේ තපස් ජීවිතේට මම මොකද එකතු කළේ ආර්ය ගුණ ධර්ම මෙන්න මේක මෙනෙහි කරන්න ඕනේ එහෙම මොනවරි දෙයක් සෑයීමටපත් වෙන්න පුළුවන් නම් එයා ශ්‍රේෂ්ඨයි එයාට සතපිලා විවේක ගන්න පුළුවන් සතර මා භූතිය පවන් ගන්නවා ආරස්සා කරනවා ඒ තාපසයා බොහොම ශ්‍රේෂ්ඨයි කෙලෙස් එක්ක නම් හිටියේ ඊයට වඩා හද දුස්සීල නම් ඊයට වඩා අද තරහා ගියා නම් ඊයට වඩා අද පටිගේ වැඩි නම් ඊයට වඩා රාගසිතුවිලි ඇති වෙනවා එළිය වැටෙනකන් ඈරලා ඉන්නෝනේ අර aran තින ණයට එක ගෙවන්න ඕනේ ණයට aran තින්න තපස් ජීවිතය කියන්නේ ගිනි කනවා වාගේ වැඩක් අග්ගි කන්දෝපම සූත්‍රයේ තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ಗುಣ වඩන්නේ නැත්තම් ඒකේන ආර්ය මාර්ගය තුල ගමන් කරන්නේ නැත්තම් කෙලෙස් එක්ක දුස්සීල වෙලා දම් වළඳනට වඩා ගිනි හඟුරු වළඳලා ලෝධිය බොන එක එහාට යාපත් ගිනි අඟුරු කෑවන එක දිරවන්න බොණ්ඩක් මොනවාරි කියන්න එපා. ඒකට පෑන් දෙන්නේ නැහැ. ලෝධිය දෙන්නේ. ලෝධිය වළඳනවා ගිනි කනවා. ඒක ඊට වඩා යහපත් එයාට. එහෙම එච්චර බරපතල එකක් කාලා බීලා ඉන්න බැරි නම් ಗುಣ වඩලා අර ණය ගෙවන්න ඕනේ. අද මිනිස්සු ගොඩක් දන් දෙන්නේ කලින් දන් ගත්ත කට්ටිය. ඒගොල්ලෝ දන්නේ නැහැ කතන්දරේ. පරචිත්තය දිනු කළ ඔබ වහන්සේ කවදාද බලන්න? ඇයි මට මේ කට්ටිය දුන්නේ? ඇයි මෙච්චර මේ පින්කම් කරන්නේ? කලින් මේ පින්කම් වලින් ගත්ත කට්ටිය ඒගොල්ලෝ. මමත් නිකන් ඉන්නකොට බලන්නේ ඇයි මිනිස්සු මෙච්චර දන් දෙන්නේ? මේ මිනිස්සු උදේ ඉඳලා රෑ වෙනකම්ම දන්නේ. අක්කර ගාන පිච්චමල් අදලා අක්කර ගානක මල් කඩකට 10,000 15,000 විතර මල් දෙනවා. මොකද්ද මේ මිනිස්සු මේ ගිහින් බලන හරියටම හරි. අර ගත්ත ණය මේ ගෙවන්නේ. ගත්ත ණය ගෙවන්නේ. සමහර කටින ගෙවන්නේ. ඇයි? පිනට අරන් තිනේ සෝතාපන්න වෙලා. සෝතාපන්න වෙලා ණය ගෙවලා දිව්‍ය ලෝකෙ ගිහලා ආය එනවා. සත පාක් ගෙවන්නේ. එතකොටත් මිනිස්සු දෙනවා යාට. එයා පිනට අරන් තින්නේ. නිතරම මේක નિවැරදි කරන්න ඕන අපේ ජීවිතේ ලොකු අඩුපාඩුවක් දුර්වලකමක් මේක. අපේ තපස් ජීවිතය තුළ ලොකු අඩුවක්. කෙලෙස් මෙනෙහි කරනවා. අඩුපාඩු හදන්නේ නැහැ. ಗುಣධර්ම වඩන්නේ නැහැ. සීලය තුළ පීටන්නේ නැහැ. සිල්වත්ව ජීවත් වෙන්නේ නැහැ. මේ කියලා කියන්නේම ගිනි අඟුරු වලට දැන් අපි සුදුසුනේ. ගිනි අඟුරු වලඳන්න. එතනට ඇවිල්ලානේ. එහෙනම් අපේ ජීවිතේ හැම මොහොතක් ගන්න નિවැරදි වෙන්න නම් අපි එකින බුදුන් සරණ යන්න ඕනේ. ගෞතම බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ජීවත් වෙච්ච ප්‍රතිපදාව අපේ චරිතය තුල තියෙන්න ඕනේ. ඉස ගිනිගත්තු මිනිසයා එක නිවන්න උත්සාහ කරනවා වාගේ මේක නිවා ගන්න ඕනේ. එහෙම උත්සාහයක් කිසිම තැනක දකින්න නැහැනේ. විවේකයෙන් හොඳට ලස්සන්ට උඩ දියා බලාගෙන සින්දු කියක එහෙම ಗುಣ වඩන තපස්වර හිටියාම දැන් මේක හරියන්නේ කොහමද? ඉස ගිනිගත්තු මිනිසයා එහෙම ඉන්නවද? විවේකයෙන් කකුල් ලොල්ලොල්ල සැකපිලා ඉන්නවා. දැන් ඔහොම හිටියාම ඒක අර ඉස ගිනිගත්තු මිනිසයාට කිසිම සමානකමක් නැහැනේ. චර රාත්‍රිසේ කල්පනා කරනවා නිදිමත හැදෙන්නේ නැහැ. මට තිබුණ එක කාලයක් මට අවුරුදු 7 විතර මට නිින්ද යන්නේ නැහැ. මොනවාරි දෙයක් මට තේරුණා නම් ඒක ප්‍රත්‍යක්ෂ වෙනකන් ඒක දැනගන්නකන් නිින්ද යන්නේ නැහැ. සීය හොරෙන් බලන මිනිස්සරේ ඒත් මම හැරිලා ඉන්නේ. ඇයි? ඒක දැනගන්න ඕනේ. ඇයි එහෙම එකක් උනේ? ඇයි ඒකට හේතුව? එහෙම දේවල් ලෝකේ වෙන්නේ කොහමද? ඒක දැනගන්න ඕනේ. ඒක යනකන් නිින්ද යන්නේ නැහැ. එන අපේ අඩුපාඩු කොච්චර තියනවද? කෙලස් කොච්චර තියනවද? දුර්වලකම් කොච්චරද? මේක හදනකන් නිින්ද යනවනේ ගොරෝගොරෝ. එළිය වැටෙනකන් ගොරවන පුදුම නිින්දක් නේ මේක. කිසිම නැහනේ වගකීමක්. බයක් නැහනේ. සසර බියකරුකම මොකවත් නැහනේ. අපායට බයක් නැහැ. ඉපදෙන්න බයක් නැහැ. ප්‍රේත ලෝකෙ බං හොඳට ගොරවනවා. සසර ගැන කිසිම බයක් නැහැ. හේතුඵල ධර්ම ගැන බයක් තියෙනවනම් කර්මඵල විශ්වාසයක් තියෙනවනම් අපායවල කියලා එකක් තියෙනවා. ගිහිල්ලා වරල එතන මේ දුක් විඳින්න වෙනවා කියලා මොනවාරි තියෙනවද? නින්ද යන්නේ. එයාට නින්ද යන්නේ කොහමද? දැන් අදරාට හොරු කණ්ඩායමක් ඇවිල්ලා අපිව ගහලා මරනවා. දැන් මේ පණිවිඩය අපිට ලැබෙනවා. නින්ද යයිද? එළිය වැටෙනකම් බයේ කරවලේ හැංගිලා වෙවුලෙන්නේ. අයි බයයි. අනිවාර්යෙන් ඒ කට්ටියල මරයි. කොයි වෙලේ පණ යයිද කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලේ මැරිලා වැටෙද මේ උස්ම ටික යයිද කියලා දන්නේ නැහැ. තියෙන කෙලෙස් එකක්වත් නිරෝධ කරලා නැහැ. අඩුපාඩු එකක්වත් අදලා නැහැ. මිනිස්සුත් බවයට මොකවත් කරලා නැහැ මේ අවුරුදු ගානට. ගුරුගුරු නිින්ද යනවායි කියලා කෙනෙක් දැන් බුදුහාඳුරට යමු උන්වහන්සේ කල්පනා කරා. මේ කට්ටිය වගේ හිත ශක්තිමත් ධෛර්ය කට්ටිය ලෝකෙ කොහෙවත් නැහැ. කිසිම බයක් නැහැ. කර්මඵල සත පාඩ ගණන් ගන්නෑ. හේතුඵල දාම තඹ සතියකට ගණන් ගන්නෑ. අපායවල් ඒවා නිකන් කතන්දරවා. ඒවා ගණන් ගන්නෙම නැහැ. එහෙම සෙට් එකක් නෙමේ. ඒවා ඇත්තයි කියලා අපට දැනෙනවනේ. ඒ බය තියෙනවනම් එළිය වැටෙනකොට මේක හදන්න එපාය. නිවැරදි කරන්න එපාය. පිරිසිදු වෙන්න එපාය. ධර්මයේ දැක්කාම බුදුහාඳුරෝ දැක්කලු. බුදුහාඳුරෝ දැක්ක කෙනා ධර්මයේ දැක්කලු. අපි තම බුදුහාඳුරෝ දැක්කේ නැහනේ. මේ නාම රූපුණ ඒ තථාගතයන් වහන්සේගේ ඒ ಗುಣ ස්පර්ශ කළේ නැහනේ. ඒ කියන්නේ තාම අපි අරතන ඉන්නේ. පුතුජන තැන ඉන්නේ. අපේ දුර්වලකම් ගොඩාක් තියෙන ඒවා නිවැරදි කරන්න ඕනේ. ඒ අඩුපාඩු හදන්න ඕනේ. නිතරම කමඨාන නිවැරදිව වැඩෙනවද? නිවීම තුලින් ඒක දැනගන්න ඕනේ. ඒ වඩන කමඨාන තුල ඇති වෙන නිවීමෙන්ම අපි දැනගන්න මේක හරියට වැඩෙනවා. ගුරුවරයාගෙන් ආන්න දෙයක් නැහැ. ඊයේ වැඩුණා. ඊයේ ටිකක් කැළඹුණා. එතකොට ඒ නිවීමට මොකද? වැරදුණා. මේක ආන්න ඕනේ. රෑ එකට විතර වෙලා තට්ටු කළා ස්වාමීනි මේක වැරදුණා. ගුරුවරයා නිින්දෙන් ඇහැරිලා සාදු කියනවා. මේ වගේ ශ්‍රේෂ්ඨ ගෝලිය මට හම්බෙලා. රෑ එකටත් මේ කමඨාන් ප්‍රශ්න අහනවා. ගුරුවරයා මේ හින්දම රාත්‍රිසේ නිදි මරාගෙන කොයි වෙලේ හරි කොතනින් හරි ගෝලියෙක් එන්න පුළුවන්. කොයි වෙලේ හරි ගෝලියෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොයි වෙලේ හරි රාත් වෙන්න පුළුවන්. කොතනින් හරි රාතෙක් බිහි වෙන්න පුළුවන්. ගුරුවරයා නිදි මරාගෙන බලාගෙන ඉන්න ප්‍රශ්න එනකම්. ප්‍රශ්නේ වෙලා තින්නේ ගුරුවරයාට විවේකෙත් නැ අල්ලපු කුටි ඉන්න හාමුදුරන්ට විවේක නැ. ඇයි? කෝපපින්ගන් දඟලනවා ගොරවන සද්දෙට. කොහොමද ඒ තපස් කෙරෙවිල්ල? මේම තපස් රැකාම මිනිස්සු දන්නවා මේ තපස්සරු ගහලවත් පන්නන්න බෑ. කිසිම මොහොතක නිවන් දකින්නේ නැහැ. සමාත මේ ගොරෝන සද්දය ඇහිලා ඇහිලා කලකිරලා කවුරු හරි රාත් වුණොත් මිසක් කමටන් වඩලා නම් කවුරුත් රාත් වෙන්නේ නැහැ. මිනිස්සු දන්නවා ඒක. තියෙනවා දුර්වලකම්. සැතපෙන්න වරදක් නැහැ. පැයපාක් අතරක් තිබුණාම ඇති. අපි දර පලන්න නැත්තම්, ගල් කඩන්න නැත්තම්, පොල් කඩන්න නැත්තම්, එහෙන් වල ගිල්ල උදළු වරම් කොටන්න නැත්තම් මෙච්චර නිින්ද යන්නේ ඇයි? පැය හතක් නිින්ද අවශ්‍යයි මාංශි වෙන කෙනාට. පින්ඩපාත විතරනේ තියෙන වෙන මොකවත් මාංශයක් නැහැ. පැය තුනක් ඇති හොඳටම. තව පැය පහක් නෙදා ගන්න හොඳටම ඇති. ඉතුරු ටික වඩන්න එපාය. දවස ගානේ ගුණ ධර්ම වැඩෙන්න එපාය. දවසක් කරා දවසක් මාර්ගඵල වලට පත් වෙන්න එපාය. හොඳට ගවේෂණය කරලා අඩුපාඩු නිවැරදි කරන්න. දැනටමත් මේ මානකම තුල ගත්තේ කාලේ වැඩි. තවත් වැඩිපුර අරගෙන නිකම් මිනිසත් භවය අපතේ යවන්න එපා. හොඳට කාලය ප්‍රයෝජනෙට ගන්න. විවේකයෙන් කුටියක් ඇතුළත ඉන්නකොට හොඳට කල්පනා කරලා බලන්න, මොකද්ද මගේ අඩුව? ඇයි මට මේක වැඩෙන්නේ නැත්තේ? මොනවද තියෙන කෙලෙස්? මොන කෙලෙස් වලටද මං ආදරේ? මොන කෙලෙස්ද මං පරිස්සම් කරන්නේ? මොන කෙලෙස් නිරෝධ වෙනවට මං කැමති නැද්ද? ඇයි ඒක මං මෙච්චර අල්ලාගෙන නඩත්තු කරන්නේ? ඒවා දුර්වලකම් ඔක්කොම නිරෝධ කරන්න ඕනේ. මරුණාම අපායට කියලා දුක් විඳින්නේ මගේ සිත නම්. මට අනුකම්පාවක් තියෙන්න එපා ඒ සිත අපායෙන් ගලව ගන්න. මට මං අනුකම්පාවක් නැත්නම් මං කාටද මේ ලෝකේ අනුකම්පා කරන්නේ? කිසිම කෙනෙකුට නෑ. දැන් මං කොච්චර දරුණු කෙනෙක්ද මටවත් මං අනුකම්පා නැතිකොට. කමඨාන අමතක වෙන්නේ, ඒකින හරමුණෙන් සිත බෑර වෙන්නේ, භාවනාව තුල එක හරමුණෙන් සිත විසිරලා යන්නේ. මේකින කාරණා 6 තුල ඒ 6 හරියට දැකලා ඒ 6 පිළිබඳ හොඳට අවබෝධයෙන් ඉඳලා ඒක නිවැරදි කරුවොත් නැවත කවදාවත් 100 පීචන භාවනා යෝගියාට, චිත්තානුපස්සන වඩන භාවනා යෝගියාට අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්න විදියක් නැහැ. ක්‍රම 6ම දන්නවා. වැරදෙනකොට දන්නවා. ආවල් තැනින් මෙතන වැරදුනේ. මේකනම් පස්සෙනි තැනින් වැරදුනේ. ඒ හරියටම දන්නවා ක්‍රමේ. ටග්ගල එක නිවැරදි ගන්න. විනාඩිය දෙකෙන් ටග්ගල එක හරි ගත්තගෙන ආයෙ භාවනාවට එනවා. දවසකට 20 වතාවක් වැරදුනා නම් එක දවසේ 20 වතාවක් වැරදෙන්නේ නැහැ. 18 වතාවක් වැරදෙන්නේ. අනිද්දාට 15 වතාවක්. ඉන් අනිද්දාට 10 වතාවක්. ඒ මේම යනකොට සති දෙකක් විතර යනකොට එක වතාවක් වගේ තමයි වැරදෙන්නේ දවසකට. පස්සේ එහෙම වැරදෙන්නේත් නැහැ. ඇයි? රාත්‍රි උනාට පස්සේ වැරදෙන්න පුළුවන්ද? නිරෝධ සමාපත්තියේදී කාටද වැරදෙන්නේ? වැරදෙන්න කෙනෙක් ඉන්න එපාය. වැරදෙන්නෙම නැහැ. එකක් දෙකක් වැරදෙන්නේ අනාගාමි කෙනාට. දැන් වැඩිපුර වැරදෙන්නේ පුතුජන නිසා. අමතක වෙන්නේ ගොඩාක් පුතුජන නිසා. 100ෙන් හදන්න ඕනේ වර්තමාන මොහොත තුළ 100 පවත්තන එක තමයි මේ කරන්නේ. කයේ නිවීම දිස බලාගෙන ඉන්නවා. චිත්තානුපස්සනාව මේ වඩන්නේ. ඒ හරමුණේ සිත පීඨවල මේ විදිහට නිවැරදිව භාවනා වඩන්න පුළුවන් තරම් ඉක්මනට රාත්‍රිලා පිළිගන්න පාන. දේරුවන් සරණයි.